සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සතර අගති පිළිබඳව. ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මෙන්න මේ කරුණු හතරෙන් අගතියට ගිහිල්ලා ක්‍රියා කිරීමෙහි ආදීනව පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිදු කරපු දේශනාව. මේ කරුණු හතර පිළිබඳව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල අපට දැක ගන්න පුළුවන්. ඒ අතර අද අප විශේෂයෙන් මේ සඳහා තේමා කරගත්තේ සිගාල සූත්‍රයේහි ඇතුළත් වන අගති ගමන කියන මාතෘකාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඡන්දාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. යම්කිසි කෙනෙක් ඡන්දයෙන් අගතියට යනවා නම් ඔහුගේ අතින් පාප කර්ම සිදු වෙනවා. දෝසාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරොන්ති. ද්වේෂයෙන් අගතියට යන කෙනා පාප කර්ම සිදු කරනවා. බයාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. බයෙන් අගතියට යන්නා පාප කර්ම කරනවා. මෝහාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. මෝහෙන් අගතියට යන කෙනා පාප කර්ම සිදු කරනවා කියලා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන අප හැමදෙනාටම ඡන්දය, ද්වේෂය, බය, මෝහ කියන මේ කාරණා හතර ස්වභාවයෙන්ම තියෙනවා. එහෙත් මෙහිදී අවධාරණය කරන්නේ යම්කිසි කෙනෙක් මේ කරුණු හතර මුල් වෙලා ඔහුගේ අතින් බරපතල අකුසල කර්ම, වැරදි අඩුපාඩු සිදු වෙනවා නම් අන්න ඒක අගතියට යාමක් විදිහට සලකනවා. විශේෂයෙන් දෛනික ජීවිතයේහි පංචශීලයේ කඩවීම බොහෝ විට සිද්ධවන්නේ මෙන්න මේ කරුණු හතර ඉක්මවල යෑම. ඡන්දෙන් අගතියට යාමේ ප්‍රතිඵල විදියට ඔහු තුළින් ඇතැම් විට සොරකම සිදු වෙන්න පුළුවන්. වැරදි කාම සේවනය සිද්ධ වෙන්න පුළුවන්. ද්වේෂයෙන් අගතියට යාමේ ප්‍රතිඵල විදියට ඔහුගේ අතින් ප්‍රාණඝාතය වෙන්න පුළුවන්. බයෙන් අගතියට යෑම වශයෙන් බොහෝ අකුසල අපාතීන් සිද්ධ වෙනවා. මෝහෙන් අගතියට යෑමනොත් ඔහු තුළින් මේ සියල්ලක්ම සිද්ධ වෙන්න පුළුවන්. ඡන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහියති තස්ස යසෝ කාලපක්කෙහෙව ඡන්දිමා. යම්කිසි කෙනෙක් යතින් මේ ඡන්ද ද්වේෂ බය මෝහ නිසා ධර්මයේ ඉක්මෝල යනවා නම් ඔහුගේ කීර්තිය යසස අවපස සඳමෙන් පිරිහී යනවා කියලා සඳහන් කරනවා. බුදුදහමෙහි මූලික ඉගැන්වීමක් ප්‍රතිපදාවක් විදිහට දක්වන්නේ පංචශීල ප්‍රතිපදාව. බුදුදහම සංඝ කියන තෙරුවන කෙරෙහි පැහැදීමට පත්වෙච්ච ශ්‍රුතම ශ්‍රාවකයා නිරතුරුව පංචශීලයේ පාදක කරගත්තු ජීවිතයක් ගත කරන්නේ. මෙන්න මේ සතර අගතිය බොහෝ විට සිදුවන්නේ කර්මය හා කර්මඵලයේ විශ්වාස නොකිරීම නම් වූ මෝහය නිසායි මේ සිදුවන්නේ. ඒ මෝහය තිබුණු පමණට ඔහු ඡන්දයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා. ඒ ප්‍රතිඵල විදියට කයින් වැරදි සිදුවෙන්න පුළුවන්. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය. ඔහුගේ අතින් වචනයෙන් වැරදි වෙන්න පුළුවන්. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම ඔහුගේ අතින් සිදුවෙන්න පුළුවන්. මේ දෙකටම මුල් වන්නේ විශේෂයෙන් මෝහයෙන් අගතියට යෑමේ ප්‍රතිඵල විදියට. ඒ වගේම අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි මෙන්න මේ කරුණවලත් ඔහු අන්තයට යන්නේ මේ සතර අගතිය හේතුවෙන්. ඒ නිසා කිසියම් කෙනෙකුට තමා කටයුත්තක් කරද්දී විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදා මත පිහිටලා ඔහුට කටයුතු කරන්න පුළුවන් නම් ඔහු ඡන්දයෙන් අගතියට යන්නේ නැහැ. යම් තීරණයක් ගැනීමේදී කායිකව වාචිකව ක්‍රියා කිරීමේදී ඔහු සිය කැමැත්ත නිසා අගතියට ගිහිලා ඔහු පාප කර්ම සිදු කරන්නේ නැහැ. ද්වේෂයෙන් අගතියට ගිහිලා හිතේ ඇතිවන කේන්තිය, ද්වේෂය, පටිගය නිසා ඔහු වැරදි දේවල් කරන්නේ නැහැ. යම්සි සිද්ධියකදී බිය නිසා ඔහුගේ අතින් අඩුපාඩු සිදු වෙන්නේ නැහැ. මෝහය නිසා ඔහුගේ අතින් වැරදි සිදු වෙන්නේ නැහැ. කිසියම් කෙනෙක් මෙන්න මේ සතර අගතියේ මිදුනොතින් ඔහුගේ කීර්තිය දිනු වෙනවා. ඡන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං නාති වත්තති ආපෝරති තස්ස යසෝ සුක්ඛපක්ඛේව ඡන්දිමා. යම්කිසි කෙනෙක් ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ කාරණා නිසා දහම ඉක්මවන්නේ නැත්නම් ඔහුගේ අතින් පංචශීල කඩවෙන්නේ නැත්නම් ඔහුගේ කීර්තිය පිරෙනවා, හරියට පුරපස සඳමෙන් කියලා දේශනා කරනවා. ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට හෝ වේවා, සමාජගත ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට හෝ වේවා, වෘත්තීය ජීවිතයේහි කිසියම් ස්ථානයක ප්‍රධානියෙක් වශයෙන් නැත්නම් ආයතනයක රටක ප්‍රධානියෙක් මේ කරුණ හතරෙන් අගතියට ගියොතින් ඔහු සතර අගතියට ගිහිපු කෙනෙක් විදිහට සලකනවා. ඔහු තුලින් සමාජයට සැබෑ යහපතක් සිදුවන්නේ. අනිත් අය නිතර බිය, වෛරය, අසතුට, දුක සහිතව වාසය කරන අයවටපත් වෙනවා. තමාගේ පෞරුෂය බලන ප්‍රධානතම කාරණයක් තමයි යම්කිසි කටයුත්තක් කරද්දී ඔහු කෙතෙක් දුරට ඡන්දයෙන් අගතියට ගිහිලා දෙක කරන්නේ, ද්වේෂයෙන් අගතියට ගිහිලා දෙක කරන්නේ, බියෙන් අගතියට ගිහිලාද, මෝහයෙන් අගතියට ගිහිල්ලාද කියන කාරණය. එනිසා විශේෂයෙන්ම අපේ චරිතයේ සමාජයේ අභියසදී අවමානට ලක් නොවීමටත්, අනිත් අයට අපහසුවකටපත් නොවීමටත්, ඒ වගේම සමාජ අනිත් අයට යහපත, සතුට, සාර්ථකත්වයේ දියුණුව සඳහාත් අප විසින් නිරතුරුව මේ ඡන්ද, ද්වේෂ, භය, මෝහ කියන කරුණු හතරෙන් අගතියට යාමෙන් හැකිතාක් වළකින්නට ඕන. ඒ සඳහා එකාතකින් අප සත්පුරු ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා කර්මය පිළිබඳව විශ්වාසයක් අපේ හිතේ නිතරම තියෙනට ඕන. තමන් යම්කිසි දෙයක් හිත පිරිසුදුව කළොතින් තමන්ට ඒකෙන් දුක ලැබෙන බවත්, හිත පිරිසුදු යමක් කළොතින් තමන්ට සැප ලැබෙන බවත් කියන මෙන්න මේ කම්මසකතා සම්මාදිට්ඨිය පාදක කරගත්තු නිවැරදි දැක්මක් අප තුළ නිරතුරුව තියෙනට ඕන. අන්න එහෙම තිබුණු පමණට අපි කායිකව හෝ වාචිකව යමක් කරද්දී ඡන්දේ නිසා, කැමැත්ත නිසා අප අගතියට යන්නේ නැහැ, ද්වේෂය නිසා අගතියට යන්නේ නැහැ, බය නිසා අගතියට යන්නේ නැහැ, මෝහය නිසා අගතියට යන්නේ නැහැ. මෙහිදී විශේෂයෙන්ම අප තේරුම් ගත යුතු කාරණා දෙකක් තියෙනවා. අවිජ්ජා දෝමනස්ස කියන කාරණා දෙක. බුදුදහම තුළ නිරතුරුව මෙන්න මේ කරුණ දෙකෙන් දුර වෙන්නට අපට අනුශාසනා කරනවා. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය, දැඩි ආශාව කියන කාරණය. අනේ දැඩි ආශාවෙන් දුර වෙලා අනබිජ්ජා කියන ගුණය, දැඩි ලෝභයේ නොකිරීම කියන ගුණය අප තුළ දිනු වෙන්නට ඕන. ඊළඟට දෝමනස්ස කියන කාරණය, ద్వේෂය කියන කාරණය දුරු කිරීම වශයෙන් අභ්‍යාපාදයේ, අවෛරී බව, මෛත්‍රිය පුරුදු කරන්නට ඕන. මෙන්න මේ දෙකටම මුල් වන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් තමන්ට ජීවිත දැක්මක් ඇතිවීම. අනෙහිදී කම්මසකතා සම්මාදිට්ඨිය මත පිහිටලා හැකිතාක් දුරට තමන්ගේ මානසික සුවය, තමා අවට සිටින අයගේ යහපත ප්‍රාර්ථනා කරමින් මෙන්න මේ කරුණු හතරෙන් අපට වෙන් වෙන්න පුළුවන් නම් එපමණට තමන්ටත් යහපත සිද්ධ වෙනවා, තමා ඇසුරු කරන සමාජ අනිත් අයටත් සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට හේතුවක් වෙනවා. ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ කරුණු හතරෙන් අගතියට ගියොතින් අපේ අතින් පාප කර්ම සිද වෙනවා. ඒ වගේම මේ හතරෙන් අපි දුරු නොවතින් අන්නේ දුරු වෙන පමණට විශේෂයෙන් ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයන් විදියට මෙන්න මේ සතර අගතියට ඔහු කිසිදා කියන්නේ නැහැ. ඔහු මේ හතරෙන් මිදෙනවා. ආර්ය ශ්‍රාවකෝ නේව ඡන්දාගතින් ගච්ඡති, න දෝසාගතින් ගච්ඡති, න මෝහාගතින් ගච්ඡති, න බයාගතින් ගච්ඡති. ආර්ය ශ්‍රාවකයා මේ ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන කාරණා හතරෙන් අගතියට නොවන බව බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. එනිසා තෙරුවන් සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට අප නිරතුරුව කටයුතු කරද්දී මෙන්න මේ ඡන්දය නැත්තම් කැමැත්ත, ද්වේෂය, බිය සහ මෝහය නිසා සීමාව ඉක්මවලා අන්තයට ගිහිල්ලා අපේ අතින් වැරදි සිදුවෙනවාද කියන එක අප නැවත නැවතත් ප්‍රතිවේක්ෂා කළ යුතුයි. අන්නේ වගේම තමා අතින් මේ කරුණෝ කඩ නොවන විදියට ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ හතර නොඉක්මවලා අප නිරතුරුව පංචශීලය මත පිහිටලා සුචරිත ජීවිතයක් ගත කරන්නට අදිස්ථාන කරගනිමු. ඒ තුළින් අපේ මෙලව ජීවිතයේ සාර්ථකත්වයත්, සමාජගත ජීවිතයේ යහපතත්, පරලෝ සුගතියත්, නිර්වාණාබෝධය කරා යාමටත් අපට මේ සියලු කරුණු උපකාරවත් වෙනවා. ඒ සඳහා කටයුතු කරන්නට ඔබ අප හැම දිනාටම ශක්තිය ලැබේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.